ධර්මදේශනාව. අද දින ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති එළනිපෙම් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලියේ එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තීනි ආදිපත්තේයානි අත්ථාදිපත්තේයං ලෝකාදිපත්තේයං ධම්මාදිපත්තේයං තීති. සදහවතුනි, මේ ධර්මදේශනාව වසරකුත් මාස 9කට පෙර මේ ගුවන්විදුලියෙන් අප විසින් කරන ලද්දක්. එහෙත් එවන විට මේ ධර්මදේශනා මාලාව ශ්‍රවණය කරන්න තරම් අපේ ශ්‍රාවක හිතවතුන් ඒ පිළිබඳ දැනවත් වී සිටියේ නැහැ. ඒ වගේම එය සංරක්ෂණය වෙත් නැහැ. ඒ වගේම දේශකින් වහන්සේ කෙනෙක් වශයෙන් ගත් කල යම් දේශනාවක් වසර දෙකකට පෙළ කරාම තව වසර දෙකකට පසු කරන දේශනාව අරට වඩා කොහොමද ගැඹුරු වෙනවා, පැහැදිලි වෙනවා. හේතුව දේශනීය ප්‍රඥාව වැඩෙන එක සහ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට ඇතිවෙනා වූ සංසුන්කම තුළ ඇතිවෙනා වූ දැක්ම පුළුල්වන එක. මේ සියල්ල සලකා බලා මුල්ලිගේ කළ ධර්මදේශනාවන් නැවත වතාවක් දේශනා කරන්න අප කල්පනා කරලා තිබෙනවා. ඒවා ඉතා සරල දේවල් බැවින් සරල වුණාට එහි ගැඹුරක් පවතිනවා. ඒ වගේම අප මේ වන විට කරපු ධර්මදේශනා සංඛ්‍යාව සමහරට 140ක් විතර. එතකොට කියන්න ඕන දේවල් ඔක්කොම කියලා තියෙනවා කියලායි මට හිතෙන්නේ. තවත් ටිකක් හැර හැබැයි ඒ හැම දේශනාවම යම් සමහර අයට අහන්න ලැබෙන්නේ නැහැ. මේ මෑතදී සවන් දෙන හිතවතුන් අපට යම් යම් ගැටලු ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන කාරණා වලින් වැටහෙනවා වුන් අපට මුලින් සවන් දී නැති බව. ඒ ඉදිරිපත් කරන ප්‍රශ්නවල තියෙන වැරද්ද, දැක්මේ වැරද්ද අපි දකිනවා. මෙනිසා ඒ දාල කරුණක් වශයෙන් සරුවත් පහරහතන් වහන්සේ පෙන්වලා තිබෙන්නේ තීනි ආදිප්පත්‍යයි පත්‍යයනි කියලා. මේකෙන් කියෙන්නේ අධිපති භාවයන් තුනක් තියෙනවා කියන එක. මේ අධිපති භාවය කියන එකේ තේරුම ඔබ තේරුම් ගන්න. විද්‍යාලාධිපති, ශාලාධිපති, පොලිස් ස්ථානාධිපති, ගෘහාධිපති. ඔහුනේ ප්‍රධානියා. ඔහුගේ මෙහෙයවීම අනසකයක් නේද පාලනය වන්නේ. අන්න ඒ වගේ මිනිසෙකුගේ ජීවිතය යහමගගෙන යන්න ආලෝකමත් කරන්න දුකින් මිදෙන්නට තමා සන්තකව තියෙන්න ඕන පරිපාලනයේ හැකියාවක්. මේක අනිකුත් පරිපාලන නෙමෙයි, තමා පරිපාලනය කිරීමේ හැකියාවක්. හැකියාවන් තුනක් සම්බන්ධයෙන් තමයි මේ තීනි ආධිපත්‍යය යಾನි කියන වදන දේශනා කරලා තියෙන්නේ. මෙහිදී අපි එදා දේශනා කළාට වඩා අද මෙහි පැහැදිලි කරන කරුණ තමයි මේ ආධිපත්‍ය තුන මුල් කොටස මුල් 1-2 එක පක්ෂයකටත් තුන්වන කොටස තවත් පක්ෂයකට බෙදා දේශනා කරන්නට හැකියිම. ඒ පක්ෂ දෙක ඔබ අපෙන් නසා තිබෙනවා. මේ ගෞතම සාසනයේ බෞද්ධයින් සතුව පවතිනවායි කියලා තිබෙනවා. සම්මා දිට්ඨින් අහං භික්ඛවේ දයං වදාමි කියලා බුදුන් වදාළේ පිළිබඳව මේ සමාජයේ සම්මාදිට්ඨි දෙකකට ඇතුළත් වෙන්නවා. එකක් ප්‍රාථමික සම්මාදිට්ඨිය, එකක් ඉහළ සම්මාදිට්ඨිය. එකක් ඒකට කියන්නේ ප්‍රාථමික කියන වචනේ දුහම ඒක දසවස්තුක සම්මාදිට්ඨිය, අනිත් එක ආර්ය සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් අරක කියනවා කර්මඵල විපාක විශ්වාසයේ සම්මාදිට්ඨිය, හවත් කම්මස්ස කතා සම්මාදිට්ඨිය. මෙය චතුසත්‍ය සම්මාදිට්ඨිය. මේ තුනක් මේ ඇතුළත් වෙන්නේ මේ කාරණාවන්ට. අත්තාදිපත්‍යයන් ලෝකාදිපත්‍යයන් කියන මේ අධිපති භාවය තුල ක්‍රියාත්මක වෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. ධම්මාදිපත්‍යයන් කියන එක තුල ක්‍රියාත්මක වෙන්නේ ආරි සම්මාදිට්ඨිය. එතකොට මේක ඔබ ලෙහා ගත්තම ඔබට තේරෙනවා මේ සමාජයේ මේ සත්වයා ගමන් කරන මාවත් දෙකක් තියෙනවා කියලා. අගමාවතක් නැහැ කියලා මුල් මාවතක ගමන් කරන එකේ තේරමකුත් නැහැ, අගක් නොහැටින් හය. මුල් මාවතේ සිදුවීම් අගමාවතට ඇතුළත් කරන එකේ තේරමකුත් නැහැ. අනේකයි ධර්මදේශකයන් වහන්සේ කෙනෙකුගේ ධර්මශ්‍රවණය කිරීම තුළ වැටහෙන කාරණා. පොතින් පතින් කවුරු හරි කියාපු දී දීපු කාරණයකින් ඔබ සිතට ගන්නවා යම් කරුණක්. ඒ හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඒ සිතටගත් කරුණානුව තමයි ඔබේ සිත ඊට පස්සේ මෙහෙවන ලබන්නේ. එහිදී අධ්‍යාත්මික කරුණ පිළිබඳව බුදුරජාණන් වහන්සේනි උත්තමින් වහන්සේලාට විශේෂ වෙන කරුණ පිළිබඳව අපි නොගැඹුරු දැක්මකින් තීරණ ගන්න එක වැරදි. කෙලෙස් සහගත සිතින් චින්තනයෙන් විශේෂයෙන් තීරණ ගන්න එක වැරදි. ඒ නිසා ඒවා නිවැරදි කරගන්න ඕන අපගේ නිදහස විමුක්තිය ළඟා කරගන්නට නම්. අපි මේ කාරණා එකින් එක පැහැදිලි කරමු. මොකක්ද මේ අත්තාදිපත්‍යයන් කියලා කියන්නේ? මා මේ සමාජයට පවසා තිබෙන කරුණක් තමයි යහපත් සමාජයක් යහපත් රටක් හදන්නට භාවිතා කළ හැකි ධර්මතා තුනක් තිබෙනවා කියන එක. පළවෙනි එක කෙනෙක් පින්පව් කියන දෙකක විපාක තියෙනවායි කියන විශ්වාසය තුළ පාපයන්ට නැඹුරු නොවි පාලනය කරගන්නා වූ විනය. දෙවෙනි එක බහුතර සමාජයක යහපත සඳහා ප්‍රයෝජනය සඳහා රජයක් විසින් නැත්නම් යම් යම් ආයතනවල සමහර ව්‍යවස්ථාව කියලාත් කියනවා ඒ පනවා තිබෙන්නාග විනය. හෙවත් ඒකට කියනවා නීතිගරුක භාවය කියලා. නීතිගරුක භාවයේ යම් යම් කාරණා කැඩුවහම පෞසිද්ධ වෙනවා කියන්න බෑ වැරදි වුණාට. නමුත් යම් යම් කාරණා නම් පෞසිද්ධ වෙනවා. ඒ නීතිගරුක කියන එකෙන් පෙන්නන්නේ අන්න එහෙම ස්වභාවයක්. නීතිගරුක වුණාම සාමකාමී සමාජයක් අන් අයගේ ජීවිතයට ගරු කරනවා, අන් අයගේ අදහස් ප්‍රකාශ කිරීම වලට ගරු කරනවා, මේ හැම දෙයකම ගරු කරනවා. ඒක තමයි එතන නීතිගරුක ස්වභාවය කියලා කියන්නේ. ඒ ආත්මාධිපත්‍ය සහ මේ දෙකේ මේ සිද්ධිය සිදුවෙනවා තමා යම් ප්‍රමාණයකට මේ සද්භාවයෙන් යුක්ත පාලනයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. දැන් අහඹු සිදුවීමක් මට මේ ඊයේ අසන්නට ලැබුණ මාධ්‍යක් මගින් මවක් පියෙක් සහ දරුවන් දෙදෙනෙක් ඝාතනය කොට රහසිගත වළදමා තිබූ බවද. බලන්න මෙහෙමත් දේවල් කරන්න පුළුවන් කාට වුණත්. තමා ජීවිතයට තමන්ගේ ජීවිතයට ආස ඇති පුද්ගලයේ මොනම කාරණයක් නිසා හවත් තමත් කවත්වගේ ජීවිතය අහිමි කරන එක වැරදි. අඩුපාඩු වැරදි තිබෙනවා නම් ඒවා නීත්‍යානුකූලව විසඳා ගන්නට ක්‍රම තියෙනවා. මේන් කියවෙන්නේ උන් උම්මන්තක භාවයටපත් වෙලා නැත්තම් ද්වේෂෙන් අන්ධ වෙලා කලව කූරතර ක්‍රියාවක් වශයෙන් කියන එක. දැන් ඉතින් මෙතන මෙහෙම කරලා නිදහසේ ඉන්න බැහැනේ. අර අත්තාධිපත්‍ය සහ ලෝකාධිපත්‍ය කියන දෙකම මෙතන ක්‍රියාත්මක වෙනවා. එවිට ඔහුට නිදහසක් නැහැ කරපු අයට. ඒ නිසා මිනිස්සු සංවේදී වෙන්න ඕන ජීවිතය පිළිගන්න. විශේෂයෙන් ප්‍රධාන වශයෙන් ගත් කල මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගන්න. මොනම වරදක් මොනම කරුණක් නිසා හෝ පෞද්ගලිකව කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්නට අයිතියක් නැහැ. ඒක සමාජීය සදාචාර සම්පන්න කිරීමේ අදහසින් යුක්තව නීති පොතෙහි අගම තියෙන දඬුවම වශයෙන් ක්‍රියාත්මක කළාට ඒක තව පුද්ගලයෙක් කරන වැඩක් නෙවෙයි, ඒක කාටවත් පෞසිද්ධ වෙන වැඩක් නෙවෙයි, ඒක නීතිය ක්‍රියාත්මක වීමක්. ඒ අරනොහිත මෙබඳු දේවල් සිදුවන්නේ මෙන්න මේ ආධිපත්‍ය බවක් නැති නිසා. එනිසා මේ ආධිපත්‍ය තුන අපේ ජීවිතවල තියෙන්න ඕන. අපි ප්‍රධානිකයේ සිට ගැඹුරු එක දක්වා කතා කරමු. කුමක්ද අත්තාධිපත්‍යයන් කියලා කියන්නේ? අත්ත කියන එකෙන් කියවෙනවානේ තමා කියන එක. අත්ත දීපා විහෙරට තමා පහනක් කොට ගන්න කියන එකෙන් පෙන්නනවා තමා කියන වචනේ. අන්නේ මෙතන මේ අත්තාදිපත්‍යයන් කියන එකේ තේරුම අපට තියෙනවා පෞරුෂත්වයක්. අපට තියෙනවා ආත්ම ගෞරවයක්. අපට තියෙනවා හැම කෙනෙකුටම පිළිගැනීමක්. පූජ්‍යපක්ෂයේ කෙනෙක් වෙන්න පුළුවනි, පාලකෙක් වෙන්න පුළුවනි, මවක් වෙන්න පුළුවනි, පියෙක් වෙන්න පුළුවනි, ගුරුවරයෙක් වෙන්න පුළුවනි, ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවනි. කොටින්ම වඳුරු රැළක නායකයා වගේ. ඒකෝට නායකයා දිස අනිත් සියල්ල බලන් ඉන්නවා. මෙන්න මේ ආත්ම ගෞරවය ඇති පුද්ගලයින් දිස නැත්නම් කැපෙන ප්‍රතෙන්න පුද්ගලයින් දිස සමාජයක් බලන් ඉන්නවා. ඒකෝට සමාජයත් බලන් ඉන්නකොට ඔහු හැසිරෙන්නට ඕනේ ඒ සියලු දෙනාට ආදර්ශයක් වෙන ආකාරයෙන් විනා අර ගම්බද විවාහාරයේ තියෙන 60කට නායකයා පුහුල් හොද්ද අසුචි සේදීමට භාවිතා කළා කියන නරක ක්‍රියාවෙන් ආදර්ශයක් දෙන්න නෙවෙයි. මෙන්න මේ තමා පිළිබඳව පවතිනා වූ ගෞරවය, ආත්ම ගෞරවය, තමන්ගේ තියෙන පාරිශුද්ධත්වය, තමන්ගේ තියෙන පිළිගන්නා ස්වභාවය, මේ සියල්ල කෙනෙකුට තියෙනවා. එතකොට ඔහු මේ ප්‍රතිරූපය කැලල් කරගන්න කැමතිවන්නේ නැහැ. අන්න ඒ බඳු தත්වයකට හැම කෙනෙක්ම අවබෝධයෙන් එන්න ඕන ළමා විපහ කරන විට. දැන් නාහින් උඩ ගිලුණන් පස්සේ ඊට පස්සේ කොච්චර ගිලුණත් වැඩක් නැහැ එකයි කියලානේ කියන්නේ. අන්න ඒ වගේ මේ අපරාධ ලෝකයේහි තමා ගිලෙන්න පටන් ගත්තාම එකින් එකට දිගටම ගිලීගෙන ගිහිල්ලා විනාශ වෙලා යනවා. එනිසා එකකින් සිදු වුණාම ඒක අතහැර දමන වරුණාම එයින් ගොඩ වෙන්න තවත් අපරාධයක් කරන ක්‍රියාමාර්ගය තුල කෙනෙකුට ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. මේ නිසා මේ ඉගැන්වීමේ සඳහන් වෙන්නේ මේ ලෝකයේහි යහපත් ජීවන රටාවක් ගෙන යාම සඳහා තමා පිළිබඳ සිතා බලා, තමාගේ ආත්ම ගෞරවය ගැන සිතා බලා, මොනම කාරණයක් නිසාවත් ඒට ඒ ප්‍රතිරූපයට හානියක් සිදු වෙන ආකාරයේ පවක් නොකරන්නට කල්පනා කරන එක තමයි අත්තාදිපත්ච කියලා කියන්නේ. දැන් ওই පිළිබඳව තව පැහැදිලි කරලා තියෙන කරුණුත් තියෙනවානේ. මේ වෙනත් සූත්‍රයකින් ගත්තාම තියෙනවා අත්තානුවාද බය, පරානුවාද බය, දුක්ගති විය දණ්ඩිබේ කියලා. මේක වෙනත් දේශනාවකින් කරන්න ඕන කරුණක්. තමාගේ හදවත තමාට දොස් කීම පිළිබඳ බිය, ලෝකයා තමන්ට අපහාස කිරීම පිළිබඳ බිය, මරණින් මතු දුගතිගාමී වීම පිළිබඳ බිය, නීති අහම්මයේදී දඬුවම් විඳින්න සිදුවීම පිළිබඳ බිය, මේ කාරණා පිළිබඳ කතා කරනකොට මේවයින් කෙනෙක් පාලනය වෙනවායි කියලා තියෙනවා. දැන් ධර්මයේ එක තැනක සඳහන් වෙනවානේ ලෝකපාලක ධර්ම දෙකක් පිළිබඳව. ඒකට පවසන්නේ හිරියොතප් නැත්නම් ලජ්ජාබයි කියලා. මේ හිරියොතප් දෙක නොතිබුණා නම් මිනිස් සමාජය සහ තිරිසන් සතුන් අතර වෙනසක් තියෙන්න බෑ කියලා කියනවා. තිරිසන් සතාගේ සතෙක් අම්මගේ කුසින් බිහි වුණාම පසු කාලිනව අම්මා කියන්න අඳුරන්නේ නැහැ. නමුත් අපේ සමාජයේ මව පියා දූ දරු මේ සම්බන්ධතාවයන් පාරිශුද්ධව පවතිනවා ඒ අර හිරියොත කියන එක තියෙන නිසා. එහෙම නැත්නම් මිනිසුනුත් තිරිසන් වගේ තමහර එහෙම සිදුවීම් මේ සමාජයේත් සිදු වෙනවායි කියලා ඉඳහිට ආරංචි වෙනවා ව්‍යාභිචාරය කියන වචන යටතේදී. සම්මත පිළිගත් සම්මතයන්ට එරෙහිව යාමක් තුළ. නමුත් ඒක කලාතුරකින් සිදු වෙන දෙයක්. ඒ නිසා මේ සමාජයක පැවැත්ම නිර්වෘල් බව, සදාචාර සම්පන්න බව ආරක්ෂා කිරීම සඳහා මේ ආධිපත්‍යයන් බිඳ යාම සුදුසු නැහැ. හැම කෙනෙක්ම මේ ආධිපත්‍යයන් පිළිගන්න වෙනවා. ඒකට මෙබඳු තත්ත්වයක් යටතේ අන්න යම් කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් තමයි මේ තමාගේ තියෙන ගෞරවය කෙලෙසා ගන්නට කැමති නැති නිසා තමා කිසියම් ආකාරයක තමන්ට කරන්න සිදුවෙන කාරණා න අත් හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡය න දනං න රච්ඡං කියලා කියනවා ගාතාවක. තමා නිසා හෝ අනුන් නිසා හෝ ධනයක් නිසා හෝ දරුවන් නිසා හෝ රටක් නිසා හෝ මේ වැරදි දේවල් කරන්නේ නැහැ කියලා කියනවා. අන්න එහෙම ආත්ම ගෞරවයක් සත්‍යයක් ඇති සංගමයක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙන රටතට හඳුනන මෙලෝ පරලෝ හඳුනන යම් බුද්ධියක් තියෙන කෙනෙකුට. ඔබ හැම දෙනාමත් බෞද්ධයෙන් නම් ඒ බෞද්ධවල තියෙනවානේ අපි කියන දසවස්තුක සම්මාදිට්ඨිය කියන නැත්නම් පුතග්ජන සම්මාදිට්ඨිය කියන වචනේ පුතග්ජන භාවයේ තුල පෞසිදු නොවනවාම නෙමෙයි නමුත් හැකි බොහෝ විට පවෙන් වලකින්නට උත්සාහ කරනවා. ඒකට අධිපති වෙලා තියෙන්නේ තමන් පිළිබඳ තියෙන ආත්ම ගෞරවය. නමුත් මෙතනදී මතක තියාගන්න බුදු තත්ත්වයකදී පින් හෝ පව් දෙක සිදු වෙනවා. පින් හෝ පව් දෙක සිදු වෙනවා කියන එකේ තේරුම හිතවතුනේ පින්වතුනේ පසු කාලීනව විපාක දෙන්න අවශ්‍ය හේතුවක් සිතෙහි ඉතිරි වෙනවායි කියන එක. මේක තමයි සැලෑම සිද්ධිය. රැස් කරනවා කියන වචනේ යටතේදී යලි විපාක දීමට එහෙම මෙලෝ වශයෙන් වෙන්නට පුළුවන්, පරලෝ වශයෙන් වෙන්නට පුළුවන්. විපාක දීමට පුළුවන් විපාක දී විනා විනාශ නොවෙන්නා වූ හේතුවක් සිතෙහි ඉතිරි වෙන එක. එතකොට ඒකට තමයි වග කියන්නට වෙනවා. එවඳු තත්ත්වයක් යටතේදී අන්න පවට බය පුද්ගලයා. බය පුද්ගලෙක් පවට බය වෙනවා. දුකති ගාමී වෙන්න බය වෙනවා. ඒ වගේම තමන්ගේ හදවත. දැන් බලන්න අපි අර ඉස්සර මතක් කරපු සිද්ධියේදී තව සමහර විට උඩ තව දිනක් දෙකක් තුනක් නීතියට එලිගසමින් ඉන්නට පුළුවන් වෙනවා. නමුත් ඔහුගේ හදවත ඔහුට දුෂ්පවරණයකින් ඔහුට ගැලවෙන්න පුළුවන්ද? ඉවසිය නොහැකි දේශයක් තුළ මෙහෙම දෙයක් කළා වුණත් ඒ දේශයේ හිතින් ඉවත් වී යන විට කළා වූ අපරාධයේ තරම වැටහෙනවානේ. දැන් අර මම කියවපු පොතක තියෙනවා ලස්සන සිද්ධියක්. කිසියම් පුද්ගලයෙක් සූකර ඝාතකයෙක් වුණා. එවත් ඌරන් ඇතිකොට කන්න බොන්නදී මස් පිළිස පරා විකුණන ඝාතකයෙක් බවට පත් වුණා. ඔහුගේ රැකියාව උනේ අය. ඔහු ධනවත් වුණා ඒ. නමුත් ඔහු වයෝවෘද්ධ භාවයට පත් වීමත් එක්කලා දැන් ඌරන් ඝාතනය කිරීමට ඔහු භාවිතා කරලා තියෙන්නේ ඌරන් පිටුපස හඹාගොස් පහර දෙන එක. නැත්තම් බල්ලන් ලුහුබඳව ඌරා පිටුපස වැටුණාම පහර දෙන එක. ඒ ඌරුපස්සෙන් පන්නන එක තමයි ඔහුගේ ක්‍රියාකලාපය ඌරන් මරන්න. දැන් මේක ප්‍රතික්‍රියා වශයෙන් ආපු හැටි තමයි පෙන්වන්නේ. ඔහුට නිදා ගන්න විදිහක් නැහැ. නින්දයනකට ඔහුට පේන්නේ ඌරෝහු පස්සෙන් පන්නනවා. දැන් අපි පස්සෙන් ඌරු පන්නන්නේ නැහැ නේ. අපිට එහෙම පේන්නේ නැහැ. මොකද අපි එහෙම දෙයක් කරේ නැති නිසා. ඔහු විසින් නෙවෙයිද? එතකොට ඒ Taman පිටුපස පන්නන ඌරා දැක්ම හදාගත්තේ. මෙන්න මේකට බය වෙන්න ඕන කියන එක තමයි මේ ආත්මාධිපත්‍ය කියන එකේ තේරුම. තව චුට්ටක් එහාට පැහැදිලි කරනවා අපි ඉදිරියේදී. මෙන්න මේ වගේ කාරණාවලදී Tamanට ගැලවෙන්න බෑ. තමන්ගේ හදවත තමන්ට දොස් පවරන ප්‍රමාණය කොතරම්ද කියනවා නම් ඇතමුන් මෙරි වැටෙනවා. පශ්චාත්තාපය කොච්චරද කියලා කියනවා නම් කියන්න බෑ පසුතැවිල්ල කියලා අපට ප්‍රකාශ කරපු අය තිබෙනවා. එබඳු මෙරි වැටීම් පිළිබඳ තොරතුරුත් අපි දන්නවා. නමුත් ඒවා පාඩිත කියන්න පුළුවන් කමක් නැහැ. පෞද්ගලිකව එබඳු වැරදක් කරපු සමහර අය ලෙඩක් නැතුව ලෙඩවි ප්‍රතිකාර ගන්න ලෙඩක් නැතුව ලෙඩවි සතියෙන් දෙකෙන් සුදු මැලවි මිය ගිය අවස්ථා පිළිබඳව තව අපට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හදවත දොස්පවරණයකින් වලකින්ට මොකද කරන්න ඕන? දොස්පවරන්ට හේතු වෙන ආපසු පශ්චාත්තාපයට හේතු වෙන කරුණ නොකර ඉන්න ඕන. ඒකට අපට පාරණයක් දෙන්න වෙනවා. අන්න ඒකට තමයි මේ කියන්නේ අත්තාදිපච්චය කියලා. ඊළඟට දෙවෙනි කාරණයක් තියෙනවා. අත්තාදිපච්චයෙන් කියන්නේ එතකොට තමා පිළිබඳව තියෙන ගෞරවය, ආත්ම ගෞරවය, පවිත්‍රතාවයේ කෙලෙසා ගන්නට කැමති නැති නිසා පවිත්‍ර වලකින බව. මේක එක ක්‍රමයක්. දෙවෙනි එකක් තියෙනවා. ඒක තමයි ලෝකාදිපච්චය. අප දෙස බලන් ඉන්නා වූ අය අප යම් දෙයක් කරන විට ප්‍රශංසා කරනවා වගේම ඔබට උදව් කළ අයමයි පසු කාලින ඔබට එරෙහි වෙන්නේ කියලා කියනවා වගේම මේ විදිහට අප ඔවුන් පිළි නොගන්නා යම් යම් දේවල් කරාම අපට අපවාද කරන්න බලන් ඉන්නවා. දැන් මේක තමයි පරානුවාද බිය කියන අර සූත්‍රය සඳහන් වෙන්නේ. පරානුවාදේ අන් අයගේ අපහාස උපහාසය. මෙතන පෙන්වන්නේ එක ලෝක අපවාදය. ලෝකයා විසින් අපට අපවාද කරන ලබනවා. අපවාද විතරක් කරනවා නෙමෙයි, තව එහාට ගියාපුවම කඩු මුගුරුගෙන, ගෙවල් ගිනි තබා, පහර දී, නීතිය සොකී අතටගෙන මරා දැමීම පවා මේ පසුගිය කාලවල සිදු වුණා. හැම බරපතල වැරදි බරපතල අපරාධ කරයි කියලා සැක කරන විටම තවක අහුවෙන්න වැරදකරු අහුවෙන්නත් පෙර ලෝකයා සැක කිරීම තුළ එබඳු මිනිස් මනස නොයවසන සුළු දේවල් කළහම අන්න පරානුවාදී ස්වභාවය. තමන් සාන්තක දේවල් සියල්ල ඉවරයි, තමන්ට රටේ ඉන්නත් නැහැ, තමන්ගේ ජීවිතයත් ඉවරයි අහුනොත් එහෙම. නමුත් මේ தত্ত্বය තේරුම් ගන්නට බැරි තරම් උද්වේගකර තත්වයකට තමන්ගේ සිතපත් වුනහම ඔහුට අර අනාගත විපාක පෙනෙන්නේ නැතුව යනවා. ඒකයි ඔහු වලට වැටෙනවා, ඔහු පරිහානියටපත් වෙනවා කියලා කියන්නේ. ඒ මිනිසා තිරසන් වෙනවා කියලා කියන්නේ ඒක තමයි. එබඳු තත්වයන්ටපත් වෙන්නට තියෙන ඉඩකඩ පිළිබඳව අපිම සිල්ලෙන් ඉන්න වෙනවා. අපි එවඳු දෙයක් පුරුදු කරගෙන තිබෙනවා නම් ඒක කොයි වම් මොහොතක හොයන්න පුළුවන්. පුරුදු කරන්නේ නැත්නම් මේ පිළිබඳ කරදරයක් නැහැ. නමුත් පෘථග්ජන පොහොදුන් කියලා කියන එකේ තේරුම ඔය වගේ කාරණාවලදී කිසියම් ආකාරයක තමාට එරෙහිව යන විට විරුද්ධ වාදීන්ට පහර දෙන්නට ඝාතනය කරන්නට, ඔවුන්ගේ චරිත ඝාතනය කරන්නට පුරුදු වෙන මනසක් තමයි පොහොදුන් කියන සමාජයේ තියෙන්නේ. මේ බුදු සත්‍යයකදී තේරුම් ගත යුතු කරුණ තමයි අප දෙවෙනි පාලන ක්‍රමයකට එන්න ඕන කියන එක. ඒක අපදෙස බලන් ඉන්නා වූ අය. එහෙම නැත්නම් ඒක ලෝකාධිපත්‍ය කියන එක නීතිය පැත්තටත් ගන්න පුළුවන්. දැන් ලෝ නීතිය කියන එක රටක බහුතරයක යහපත සඳහා හදන දෙයක්. ඒක යම් යම් කාලීනව වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. අමතු නීති පනවන්න පුළුවන්, යම් දේවල් ඉවත් වෙන්න පුළුවන්. එතනදි මම ආයෙත් මතක් කරනවා අද ඔය පුංචි පුංචි දෙයක් අපි කියමුකෝ මාරු පහ පහ මහ මහ පාර යන විට මාර්ග නීතියක් ඇදුවයි කියලාක පෞසිද්ධ වෙන එකක් නෙමෙයිනේ. නමුත් සුරාව සූදු දුරාචාරය හොරකම් වැනි කාරණා ගත්තහම තේරුම් ගන්න ඕනේ ඒවා නීති විරෝධී විතරක් නෙමෙයි සමාජ විරෝධී විතරක් නෙමෙයි සාංශාරික වශයෙන් ගත් කල පව්කාර ක්‍රියා. එතකොට ඒ බඳු තත්ත්වයන්හිදී ඒ කවුරු නිසා මේවා කළත් ඒවයි විපාකයේ Tamanට විඳින්න සිදු වෙන කාරණේ නිසා තමයි අප ලෝකාධිපත්‍ය පිළි අරගෙන ලෝක අපවාදයේ විඳින්නත් කැමති නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. නමුත් මේ කාරණා දෙක තේරුම් ගත්තහම ඔබට වැටහෙන කරුණක් වෙන්න තෝරන මේ දෙකේදිම කෙනෙක් සංවර වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු ධර්ම වටහාගෙන නොවේ. දසවස්තුක සම්මාදිට්ඨිය තුල ඉපදින මරණ පුද්ගලයෙක් ඉන්නාය කියන මම සංකල්පය තුල තමා මේ සංවරය පැඳී පවතින්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ එවිට 100%ක්ම අර පව් කරන්නේ නැ කියන එක. තමා අධිපති නිසා හෝ ලෝකාධිපත්‍යයට බය නිසා හෝ පව් කරන් 100%ක්ම කරෙන්නේ නැ කියන එක කියන්නේ නැහැ. කියවෙන්නේ නැහැ. ඒ කිසියම් ආකාරයක බියක් නිසා පාලනය වීමක්. එවිට මේ කාරණා දෙක තුල සිදුවෙන කරුණක් තේරුම් ගන්න. මේ කාරණා දෙක තුල පව් සිදුවීම කියන එක සිදුවෙනවා, පින් සිදුවීම කියන එකත් සිදුවෙනවා. මේ සිදුවීම කියන එකේ තේරුම යලිත්වතාවක් එවනු දෙයක් සිදුවීමට හැකියාවක් ඇති පුංචි හේතුවක් සිත තුළ සැඟවීම අපි ඒට පවසන්නේ නිදිගත් සිත කියා, ඇතැම් විට ඒ පවසන්නේ තණ්හානසේ කියා. එතකොට පුද්ගල සංවරය තුළ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළත් මේ තණ්හානසේ ඉතුරු වෙන නිසා යලි මෙලොවදීම මතු අවස්ථාවකදී හෝ ඉන්නහාට හෝ මේවා මතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට කර්ම විපාක කියන එක තියෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ කර්ම මාර්ගය තුළ. ඒක ධර්ම මාර්ගය තුළට ගන්න යන්න එපා කවුරුත්. කර්ම මාර්ගය තුළ ඉන්නේ මම කියන පුද්ගලයෙක් නැති වුණාට මම කියන පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටිය එතන තියෙන්නේ. දැන් එතන මම කියන පුද්ගලයා පිළිබඳව තේරුම් ගන්න. අපිට මව කුසෙන් බිහි වුණාම අනන්‍යතාවයක් ලැබෙනවා. උපයන සහතිකයක් සහිත නමක් ලැබෙනවා. ඒ කෙනා පාසල් ගොස් විභාග සමත් වී සාතික ලබා රැකියා ලබා විවාහ වී දරුවන් ලබා ඔවුන්ට Taman ගෙරමින් උපන්නේදී අවසන් මරණ සහතිකයක් ලබා ගන්නවා. එතකොට එහෙම කෙනෙක් ශාරීරිකව එහෙම කෙනෙක් ඉන්න නිසා තමයි එහෙම ආරම්භයේ සටන් අවසානයේ දක්වාම අනන්‍යතාවයක් පවතින්නේ. බුදුදහමේ මේ සම්මුති සත්‍ය එහෙම කෙනෙක් නැහැ කියන එක කියන්න බුදුන් වහන්සේ මහන්සි වුණේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා. නමුත් මේ මම කියන කෙනෙක් නෑ කියන වචනේ වරදවා ගන්නට එපා. කෙස්ලොම් නියදත් සහිත ශරීරයටයි මම කියන්නේ, ඒකේ මම කියලා කෙනෙක් නෑ කියන අර්ථයට ගන්න එපා. මතක තියාගන්න. මේ මම කියන සංකල්පය මේට වඩා ගැඹුරුයි. දැන් රාද වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවම, ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවම මම කීප වතාවක් මේ දේශනාව ඔබට කර තිබෙනවා අසා තිබෙන අයට. ස්වාමීනි මම කියලා කියනවා කොපමණකින්ද මම වටපත් වෙන්නේ? එතකොට ශරීරයයි මම කියන්නේ කියලා උන්වහන්සේ දීපු පිළිතුරක් නැහැනේ ඔබ ඇතමෙත් එහෙම හිතාන හිටියාට. උන්වහන්සේ වදාරනවා යම් කෙනෙක් තුල රාගය තියනවාද, ද්වේෂය තියනවාද, තරහව තියනවාද, ඒටයි මම කියන්නේ. මේක තේරුම් ගන්න. එතකොට ළමා කාලේ පසුවෙන් පසුව මෙබඳු තත්ත්වයන් නවතාගෙන පෝෂණය කිරීමක් ඔබ කරනු ලබනවා. එතකොට රාගයෙන් වැඩිනවා, ද්වේෂයෙන් වැඩිනවා, මෝහයෙන් වැඩිනවා කියලා කියන එකේ තේරුම ඒ කාරණා මමත්වයෙන් යුක්තව වැඩි දියුණු කරගන්නවායි කියන එක. එතකොට මේ මමත්වයෙන් යුක්තව කරන්නා වූ කාරණාවලට තමයි පින්පව් සහ ධාන කුසල් කියලා කියන්නේ. පුණ්‍යාවි සංකාර, පුණ්‍යාවි සංකාර, ආනිජ්ජාවි සංකාර කියලාත් කියනවා. ඒවා දැන් ධානයේ තියෙන පුද්ගලයාට මම වෙන්නේ ධානය. වෛරය තියෙන පුද්ගලයාට මේ මොහොතේ වෛරය වෙන්නේ මම වෙන්නේ වෛරය. ඒබඳු කාරණාවලි අල්ලා ගැනීම පවතින නිසා, නিত্য සුඛාත්මකට ගැනීම පවසු නිසා, පංච උපාදානස්කන්ධයට ගොදුරු වීම පවතින නිසා, එය නිම වුණාට යලි හට ගන්නට අවශ්‍ය ශේෂය ඉතුරු වෙනිම වෙන්නේ. එය යලි හට ගන්නට දැන් ඔබ යම් කෙනෙක් සමග අමනාප වුණාම ඒ අමනාපය දුර හරින් නැතුව මට වෙලාවක් ආවම මම ඒකට එක කරන්නම් කියලා හිතනවා නම් අන්න හේතු ඉතුරු වෙනවා. එහෙම සිතුවෝතින් ඔබට අවශ්‍ය අවස්ථාව අවුරුද්දකින් දෙකකින් 10කින් 15කින් ආවත් ඒ මොහොතේ අරක මතුවෙන්නේ තබා තිබෙන නිසා නේද? තියෙන්නේ කොහෙද කියලා හොයන්න බෑ. ඒක තමයි අවිද්‍යාව තුළ සැඟවෙනවා සහ තණ්හානුසය කියලා කියන්නේ. හේතු කියලා කියන්නේ. එහෙම තැබුවොත් ඒක එනවා. ඒක තමයි විපාක කියලා කියන්නේ. ඒ තැබුවොත් එන එක මෙලොව වශයෙන් උත් නැමේ පරලොවටත් යන්නේ උපාදානය නිසා ඇරුණහම මෙහෙන් එහාට විඥානයක් යනව නෙමෙයි. ඔය රූප කියලා කියන එක තේරුම් ගන්න, විඥාන කියන එක තේරුම් ගන්න. තේරුම් ගත්තේ නැති අය. විඥාන කියන එකේ තේරුම සිදුවෙන දේ හඳුනා ගැනීම කියන එක. ඒ මොහොතේ මේක නැති වෙනවා. තරහව හඳුනා ගන්නවා, බය හඳුනා ගන්නවා, සතුට හඳුනා ගන්නවා, ගණිතයේ පිළිබඳ නීතිය හඳුනා ගන්නවා, ඥාතීන් හඳුනා ගන්නවා, ඕනෑම දෙයක් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම හිතට තියෙන නමක් තමයි විශේෂයෙන් දැනීමවත් විඥානය කියන්නේ. ඒ එතනම නැති වෙන කරුණ. අනිත් කරුණ තමයි රූප කියන වචනේ බොහෝ කලක් තිස්සේ පටවියාපෝ තේජෝ වායු තමයි ශරීර නැමැති රූප සකස් කරලා තියෙන්නේ. නමුත් එය ඉක්මවා යන ධමයක් තමයි රූපස්කන්ධ කියලා කියන්නේ. රූපස්කන්ධ කියන එකේ වැහැදිලි කරලා තියෙනවා චත්තාරෝ මහ භූත පච්චයා රූපකන්දස්ස පඤ්ඤාපේමි කියන එක. ඒ කියන්නේ හතර මහ භූත බාහිරෙත් තියෙනවා ශරීරෙත් තියෙනවා. නමුත් මේ බුදුදහමේ සඳහන් කරනවා මේ ඊළඟ කොටසට යන විට පුද්ගලයෙකුගේ පැවැත්ම ජීවිතේ මෞකුසෙන් බිහි ජීවිත අවසානයේ දක්වාම ඒ තුල ඉන්නා එක්කෙනෙක් හෝ ආත්මයක් නොව නිරන්තරයෙන් සිතින් කයින් ඇතිවි නැතිවෙන ධර්මතාවයක් කියලා. මේ ඇතිවි නැතිවෙන ධර්මතාවය අපට ඇසින් ගෝචර කරන්න බැරි වුණාට සිතා ගන්න පුළුවන් නම් එකකට කියන්නේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයේ නමක් තියෙනවා රූප වේදනා සංඥා සංකාර කියලා. එහි රූපය anu ඇතමුන් තවදුරටත් සිතන පරිදි ශරීරය හෝ පටවිය ආපෝ තේජෝ වායු හතර නොවේ. එතකොට රූප මෙහෙන් යන්නේ නැහැ කියලා හිතන්නේ මරුණාම රූප හතරම මෙතන හතර මහ භූතම වලලනවා. එඳ රූප කොහොමද ප්‍රතිසන්දි ගන්න යන්නේ කියලා සමහරු හිතනවා. ඔබට ඇසට යමක් බලනකොට, ඔබ යම කනින් යමක් විඳිනකොට, ඔබ දිවෙන් රසයක් විඳිනකොට, ඔබට කනින් යම් ශබ්දයක් ඇසෙන විට, ඔබේ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ විඳිනවා නේද? වේදනා කියන එකේ තේරුම ඒ විඳිනවා කියන එක නේද? එතකොට වේදනාවෙන් විඳි ශරීරයේද, වේදනාවෙන් විඳි ඇහැට පෙනෙන රූපයේද, වේදනාවෙන් විඳි ශරීරයේද, වේදනාවෙන් විඳි කනට ඇහුන ශබ්දයේද, වේදනාවෙන් විඳි ශරීරයේද, දිවට දැනෙන රසයේද? එතකොට රූප යනු මෙන්න මෙහි පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් ඔබේ සිතට එනා වූ අරමුණට නමක්. රූපඛණ්ඩ කියන්නේ අන්නේ ඒකයි. එයත් තවත් චෛතසිකයක් පමණයි. ඒ චෛතසිකයේ සිදුවෙන දේ වේදනාවෙන් හඳුනාගෙන, වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනාගෙන, සංඛාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. මොහොතක් මොහොතක් පාසා මේ ධර්මතාවය හොඳ නිසා හෝ නරක නිසා හෝ පින් නිසා හෝ පව් නිසා හෝ ඥාන කුසල් නිසා හෝ සිදුවෙනවා. එතකොට නිරන්තරයෙන්ම මේක හටගන්නව නැති වෙනවා. නමුත් අපට එහෙම ධර්මතාවයක් තේරෙන්නේ බණ අහන්න පටන් ගත්තාම ඊට පෙර කල්පනා කරන්නේ මේ හැම එකක් තුළම බාර ගැනීම තුළ මේවා සිදුවෙන්නේ මට. ඒ නිසා මට තමයි ලාභය අලාභය සැප දුක් නින්දා අපසංසා කියන අට හිතුවෙන්නේ. ඒ නිසා මේ අටට මං අටෙන් හතරකට මං කැමති. ඒ නිසා මං ඒක අල්ලා ගන්නවා. අනිත් හතරකට මං කැමති නෑ. ඒ නිසා මං ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇලෙනවා කියන්නේ අල්ලා ගැනීම, ප්‍රතික්ෂේප කරන කියන්නේත් අල්ලා ගැනීම. මෙන්න මෙතන තමයි මේ බැඳෙන කාරණේ සිදුවෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා ස්කන්ධ පංචකය පිළිබඳව වැටහීමක් නැතුව, නිවැරදි වැටහීමක් නැතුව, එහෙම තරණතාවයක් දන් නැතුව තමයි කෙනෙක් අත්තාදිපච්චේයං සහ ලෝකාදිපච්චේයං කියන ධර්මතා තුළ දෙක තුළ හික්මෙන්නේ. තේරුම් ගන්න. එතකොට ඒ හික්මුණාට කර්ම ශේවීම සිදුවෙලා නැහැ. ප්‍රතිසන්දි නතර වෙලා නැහැ. මොකද ඒකේ තමා කියන මුලාව රැඳී පවතිනවා. තමා කියන මුලාව කියන එකේ කියන්නේ ශරීරේ මම නෑ කියන එක නෙමෙයි. තරහ ආවම නම් එතන ඉන්නේ මම. වෛරය ආවම නම් එතන ඉන්නේ මම. ක්‍රෝධය ආවම නම් එතන ඉන්නේ මම. ඒවා ශූන්‍ය යෝගිය විට එබඳු හදවකට පවණයි ඒ මමත්වේ නැත්තේ ඊට මෙහා පැත්තේ හැම දෙනා තුළ මේක ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි ભેදයෙන් තොරව තිබෙන බව තේරුම් ගන්න. එහෙමනම් ඒ ධර්මතාවය තුළ තමයි මේ සමාජයේ බහුතරයක් හික්මෙන්නේ. වත්මන් බෞද්ධ සමාජය ආරම්භ වැළුවොත් එහෙම ඔය අත්තාදි හොඳම අය ගත්තාම අත්තාදිපත්‍ය සාලෝකාදිපත්‍ය තුර තමයි හික්මලා ඉන්නේ. එතකොට ඒක ප්‍රාථමික පියවරක්, ඒක හික්මෙන්ටත් අවශ්‍යයි. ඒක බුද්ධෝත්පාදේ හෝ අබුද්ධෝත්පාදේ හෝ බහුතර සමාජයකට ඊටහා ගිය දේ හික්මීමේ හැකියාව අවබෝධයෙන් නැති විට මේකවත් හික්මෙන්නට ඕනේ. ඒ නිසා මේ හික්මීමේ ප්‍රතිපදාව සමාජයට අනවශ්‍යයි කියලා හෝ ප්‍රතික්ෂේප කරන්න හෝ අපට අයිතියක් නැහැ. හැමදාමත් සමාජයේ පැවතුනේ එකේ, හැමදාමත් බහුතරයක් සංවර වෙන්නේ එකේ. එතකොට ඊබඳු තත්ත්වයකදී තමා පිළිබඳ හිතනවා නම්, එහෙම සෑම දිනම මෙහෙම සිතන්න ගන්නවා නම්, අධිපති භාවය කියන්නේ එතන තමා පාලනය කරන නීතියක් තමා දමාගෙන තිබෙනවායි කියන එක. එතකොට ඔහු එහෙමනම් පව් කරන්න පෙළඹෙන්නේ නැහැ කියන එකේ තේරුම කුමක්ද? දැන් ඔය පස් පව ගන්න, නිරේ සූත්‍රය අරගන්න, නිරේ සූත්‍රය සඳහන් කරන්නේ මේ පහම පව්. පහම කළත් පව්, එකක් කළත් පව්, මරණින් මතු උසවාගෙන ඉන්න තබුවාසේ නිරේට යනවායි කියලා කියනවා. කරන්න ගත්තොත් එහෙමම. එතකොට ඒ පහ යමෙක් කරනවා නම් ඔහු පව් කරනවා. පහ හෝ එකක් දෙකක්. එතකොට ඔහු එයින් කරන්නේ සමාජයේ බිය ගන්නන එක. දැන් ප්‍රාණඝාතය කරන්නා සතුන් බියවන් ගන්න නැද්ද? සොරකම් කරන්නා තමන් සතු ධනය, සොරකම් කරන්නාට තමන් සතු ධනය අහිමි වේවි කියලා බය වෙන සමාජයේ. කාමී වර්ධව හැසිරෙන්නා තුල එයින් සිදුවෙන්නා වූ අපචාරයන්ට ලක්වන අහිංසකයන් බිය වෙන්නේ නැද්ද? මුසාව තුල තමන්ට සිදුවෙන්නා වූ දඬුවමකට ආදී කාරණයකට පත් වෙන්න සිදුවෙනා නින්දාවකට බිය වෙන්නේ නැද්ද? සුරාපානය තුල අශික්කිත දවතවත් තත්වයට පත්වීම තුල පුද්ගලීය ක්‍රියාකලාපයන් හිං හානි සිදුවෙන්නේ නැද්ද? එතකොට මේ පහ කරනවා කියන්නේ පස් ආකාරයකින් සමාජයේ බය කරනවා. මේ පහ කරන්නේ නැහැ කියන්නේ සමාජයට අබේ දාන පහක් දෙනවා. දැන් තමා අබේ දාන පහක් දෙන විට අනිකුත් කෙනෙකුත් ඒ අබේ දාන පහම දෙනවා නම් සමාජයට. එතකොට සාමය සමගිය සමාදානයේ ඉවසීම කියන මේවා සමාජයේ රජයන්නේ නැද්ද? මේ සාමය සමගිය සමාදානයේ තියෙන තුන පන්සලේ විතරද, ආරණ්‍ය විතරද? ඒක තියෙන්න ඕන බහුතර සමාජයක් තුළ නේද? බහුතර හදවත් තුළ නේද තියෙන්න ඕන? එයයි බුදු සමයෙන් පෙන්වන සංයමයේ සංවරයේ වර්තමානයේට අවශ්‍ය දෙයක්. මෙන්න මේ කාරණේදී ඔබ තේරුම් ගත යුතු සිද්ධියක් තමයි මේ සංගමයේ සංවරය හැම දිනෙකම ඇති කර ගන්න ඕන. එවිට තමා සුරක්ෂිත වන්නාසේ හැම දිනම අන් අයත් එහෙම හිතනකොට සුරක්ෂිත වෙනවා. අන් අයට අර තියෙන බය ස්වභාවය තමාගෙන් සිදුවෙන්නේ නැහැ. නමුත් මේ මතක තියාගන්න, තාමත් මේ ප්‍රාථමික යුගයක. එහෙමත් නැත්නම් පින් පව විපාක විශ්වාස කරන මම සංකල්පයෙන් මිදී නැති යුගයක මේ ඉන්නේ. එනිසා ඒක ලෞකිකයි. ඒ අනා විපාකේ අනාගතේට. ඒ සසර ගමන නවත්තන සුළු නැහැ. නොනවත්තන සුළුයි. ඒ සංවරය තුල. ඒ සංවරය තුල පුළුවන්කමක් තියෙන්නේ මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් අප මේ අපේ සාමාන්‍ය දැක්මට පෙනෙන සැපයයි කියලා කියන්න පුළුවන් කාරණා, ආයවර්ණ සැප බල කියන කාරණාවලට හිමිකම් කියන්න පමණයි. නමුත් මෙතන මේ සමාජයේ තේරුම් ගත යුතු තව කරුණකුත් මා අවධාරණය කරන්න කැමතියි. ඔබ මේ සමාජයේ සැප තියෙනවායි කියලා හොයාගෙන ඒක වැරදි මිච්ඡා ආජීවයන වැරදි ආකාරයකින් සපයා ගන්න උත්සාහ කළොත් ඔබ පරිහානියට පත් වෙලා ඒක ලැබී ඉක්මනින් අහිමි වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබට අවංකවෙමින් කටයුතු කරන්නේ නම් මේ ඔබ බලාපොරොත්තු වන සැප සම්පත් උත්සාහයෙන් තොරව ඔබට ලැබෙනවා. ඒක තමයි ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ. එනිසා වැරදි ආකාරයෙන් යමක් හොයා දිගු කල් සබා ගන්න උත්සාහ කරන්න එපා. ඔබ නිරවුල් වෙන්න ඔබ සොයපු දේවල් ඔබට කොහොමද හොයන්න බැරි විදිහට නිරාසයෙන් ආසෙන් හිමි වෙනවා. මේක තේරුම් ගන්න ඕන කරුණ. ඒ නිසා ඒ ලෞකික අභිවෘද්ධියේදීත් ඒවා ලැබෙන්නේ හොරමරකම් කරලා, තක්කරිකම් කරලා, බොරු කරලා නෙවෙයි. එහෙම ලබා ගත්තට ඒක රඳා සිටින්නේ නැහැ. ඒකෙන් තමන්ට භුක්ති විඳින්න සිදු වෙන්නේ නැහැ. තමා දුකටපත් වෙනවා සහ තමන්ට දුගතිගාමී වෙන්න සිදු වෙන ඇරුණාම. එනිසා ටිකක් ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම තුළින් ඒ ඔබ සෙවූ දේවල්ම ඔබ නිරවුල් වන විට ඔබට ලැබෙනවා. දැන් අපි මේ කතා කරපු කාරණා තේරුම් ගන්න තවදුරටත් අපි මේ ඉන්නේ පුතත් ජන භාවය තුළයි. මේ අත්තාදිපත්‍යයේ සහ ධම්මාදිපත්‍යය රැඳී පවතින්නේ පුතත් ජන භාවය තුළයි. එහෙනම් අපි තුන්වෙනි කාරණේට යන්න ඕන. තවත් අධිපති භාවයක් පවතිනවා. ධම්මාදිපත්‍යය. සාමාන්‍ය අර්ථයේ ගත් කල ධර්මය මුල් කොටගෙන ධර්මයේ අධිපතිකමට යටත් වීම කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. දැන් මෙතන තේරුම් ගන්න ඕන. ධර්මය කියන එක දරුවෙකුගෙන් ඇහුවොත් පවුන කරන එක කියලා කියාවේ. තව එක එක කෙනාට මේ වගේ ධර්මයේ කියන එකට නිරුක්ති අර්ථයන් තියෙන්න පුළුවන්. නමුත් මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ධර්මයේ කියන එක වෙනත් ලෝකෙ කිසිවෙක් විසින් හෙළි නොකරගත් බුදු පියාණන් වහන්සේ විසින් සමාජයට හෙළි කර දුන්නා වූ දෙයක්. අන්න ඒ කොටසට තමයි කෙනෙක් ධර්මය අසා තේරුම් අරගෙන ධර්මයේ වැටහීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ධර්මයේ පිළිගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවෙන්නා වූ සංවරය තමයි මේ ධර්මාධිපත්‍ය කියලා කියන්නේ. ඒකට ධර්මය තේරුම් අරගෙන ධර්මයට ප්‍රවිෂ්ඨ වීමෙන් ධර්මයට දිවි පිදීම කියලා තමයි වචන වල දෙනවා. එකකින් කියන්නේ බෙල්ල කපා ගන්නවා කියන එක නෙමෙයි. ධර්මයේ වෙනුවෙන් කැපවීම කියන එක. එතකොට ඇත්තටම අර ඉස්සර වෙලා නරක නිසා පව් සිදු වෙන්නේ නැති වුණාට ඒකේ පව් සිදු වෙන අවස්ථා තියෙනවා. මෙතනදී ඊට පස්සේ පව් හෝපින් දෙකම සිදු නොවන තැනකටපත් වෙනවා. ඒකට ඒකේ ඒ පරමාර්ථ தත්ත්වය ගැන කතා කිරීමට මත් වෙන්න අපි එය විස්තර කරගන්න ඕන. තව ටිකක් එහාට ගත්තොත් මෙහෙම මේ ධම්මාදිපත්‍ය කියන එකට අපිට කියන්න වෙනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ නැත්නම් අරියතුන් වහන්සේලා විසින් පසක් කොටගෙන ලෝකයාට දේශනා කළ ලෞතුරු ධහම තමන්ට ප්‍රත්‍යක්ෂ වූ බැවින් ඒ අධිපති බව තුළ යටත් වෙන ඉඳිවත් වෙනවායි කියන එක. දැන් ලෞතුරු ධහම කුමක්ද? ඒක තමයි ධර්මයේ අධිපති බව කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගන්න දැන්. මෙහිදී මා සමාජයට පැහැදිලි කරනවා බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් දේශනා කළා වූ ධම්මදෙසුන් වල ඇතුළත් පුංචි දෙයක් හැම තැනම තියෙන එක සාරාංශයක්. ඒ සාරාංශය කොතරම් බලවත්ද කියනවා නම් මිනිසා දුකින් මිදවීමට සමත්. මිනිසාගේ භවගාමි භවෙන් නිදහස් කිරීමට සමත්. මිනිසා සසර ඇවිද්දීමෙන් නිදහස් කිරීමට සමත්. ඉබඳු වැසී ගිය ධමක් බුදුරණන් විසින් ලොවට හෙලිපෙලි කරනු ලබනවා. ඒ ප්‍රථම කොට අවබෝධ කර ගැනීමට තමයි අපි ථෙරවාදී සමය සම්මා සම්බුද්ධ කියන ව්‍යවහාරය භාවිතා කරන්නේ. එතුමන්ලාගේ ඇසුරෙන් ඒ වටහා ගැනීම තමයි අපි කතා කරන්නේ. පසේ බුදු මහරහත් කියලා හෝ නැත්නම් අපි අපේ ශාසනයේ අරහන්ත භාවය කියන එක පිළිබඳව අනුබෝධි බුද්ධත්වයේ කියන එක. එතකොට මේ தත්ත්වයේදී ලබන සංවරය අම්මට බයෙන් තාත්තට බයෙන් අපායට බයෙන් ලෝකවාදයට බියෙන් එහෙම ලබන සංවරයක් නෙමෙයි. ඒවා බිඳ වැටෙන සුළුයි. ඒවා ලෞකිකයි. ලෝකාධිපත්‍ය හෝ අත්ථාධිපත්‍ය කියන කාරණා. අන්න මෙතනදී අර ඊළඟ සම්මාදිට්ඨියටපත් වෙන්න වෙනවා. ඒකට තමයි කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය කියලා. ඒකෙදි දැන් අර සම්මාදිට්ඨිය පිළිබඳ විග්‍රහයේ පවතින්නේ අත්තාදිපත්‍ය පිළිගත්තට ලෝකාදිපත්‍ය පිළිගත්තට සාසවා කෙලෙස් සහිතයි. පුඤ්ඤ භාගියා බර පිනත උපදිවේ පක්ඛා. මෙලොව පරලොව වශයෙන් විපාක දීමට හේතු ශේෂ වෙන එක ඉතුරු වෙනවා. ඒ නිසා ශේෂයෙන් යලි හට ගන්නවා. ඒකෙන් මිදලා නැහැ. මේකෙදි සඳහන් කරන්නේ කොහොමද? අරියා අනාසවා ලෝකุตතර මග්ගංගා අන්න මේ සම්මාදිච්ච ආර්යයි. එහි ආසව රැස්වීම හේතු රැස්වීම වෙනකොට ශේයම සිදු වෙනවා. එහි පිළිවෙලින් ලැබෙන්නා වූ වැඩි දියුණුවක් තියෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර මාර්ගාංග කියලා. එතකොට මේ ප්‍රවිෂ්ඨයට එන්න වෙනවා. මේ ප්‍රවිෂ්ඨයට එනීමේදී ඔබට තේරුම් ගන්න සිදු වෙනවා බුදු පියාණන් වහන්සේ වදාළ මේ ධහම සද්ධර්මයේ කියන කාරණාව පුද්ගලයා මුල් කොටගෙන දේශනා කළ ධහමකට ඉක්මවා ගිය වර්තමාන මොහොතේ අපි ඕනෑම කෙනෙක් ගාව සිතෙහි මොහතකින් ඇතිවෙන සිද්ධියක් පදනම් කොටගෙන එහි වරදර සහ එය නිවැරදි කර ගැනීම පිළිබඳව සංකල්පයක් දේශනා කිරීම කියන එක. අන්නර සුත් අසුතවත් පුතග්ජන කියන පුද්ගලයාගේ වර්තමාන සිදුවීම වැරදි ආකාරයකට භාවිතා කරන කෙනෙක්. ඒ වැරදි ආකාරයේ වැරදි වෙන්නේ නිවැරදි දෙයට සාපේක්ෂව. සමාජය දැක්මට සාපේක්ෂව නෙවෙයි. කොටින් තවත් පැහැදිලි කරලා කියනවා නම් නිවැරදි දෙයට අපි කියනවා අනිත්‍ය දුක්ඛනාත්ම කියලා. ඊට සාපේක්ෂව නිත්‍ය සුඛාත්ම සංකල්පේ වැරදි. නිත්‍ය සුඛාත්ම සංකල්පේ තමයි අසුත පුතක් ජනයා පව් කළත් ඉන්නේ පින් කළත් ඉන්නේ ධාන කුසල් වැඩුවත් ඉන්නේ. එතකොට ඔහු ධර්මාදිපත්‍යයට යටත් වෙලා නැහැ. පව් කරන්නා පමණක් නොව පුතක් ජන භාවය තුළ පින් කරන්නාද ආරි මාර්ගයෙන් පරිබාහිර ගොස් ධාන ලැබුවාද ලැබුවෝද මේ ධර්මාධිපත්‍යයටත් නොවුවෝ. ඒ උපදවාගත්ත දේවල් වලට ලැබෙන ප්‍රතිවිපාකයක් ඊට අදාළ සුගති භූමියේ හොල ලැබෙන්නට පුළුවෙනි. ඉන් කෙලවර නැහැ. යලිත්තතාවකට එන්න සිදු වෙනවා. ඒ හේතුව අර පැවැත්මට අවශ්‍ය සාධකේ වන්නා වූ මේ තණ්හානුශේෂ නැවත ශේෂයට පහර දෙන්නට බැරි වන බැවින් අශේෂ විරාග ශේෂ වෙන්නේ නැති වෙලා ඉවර කරගන්නට මේ අත්තාදිපත්‍ය සහ ලෝකාදිපත්‍යය තුළ සිදු වෙන්නේ නැහැ ඒක. ඒ නිසා තමයි අපි ප්‍රඥාව දියුණු කරගෙන දියුණු කරගන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය ලැබ. ඒ සද්ධර්ම නම් වූ ගැඹුරු දේ නිරවුල්ව වටහා ගැනීම තුළ තමයි අපට මේ ආධිපත්‍යය අපේ ජීවිතය තුළ පිහිටවා ගන්නට පුළුවන් වෙන්නේ. අපි ඒක දැන් ඉතිරි කාලය තුළ පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඒක මෙහෙමයි පැහැදිලි කරගන්න ඕන. ධර්මය යන්න හොඳ දෙයට කිව්වහම ඒක ලෞකිකයි. ධර්මයන්න ධර්මයේ කියන වචන අකුරු හතරට හෝ පොතට හෝ සූත්‍රයකට හෝ භාවිතා කිරීමත් මේ සමාජෙ සිද්ධ වෙනවා. මනෝපොබ්බංගමා ධම්මා කිව්වහම එතකොට එතන කුසල අකුසල කර්මයන්ටත් ධම්ම කියලා කියනවා. නමුත් මෙතන මේ තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම තුළ Tamange චිත්තසංතානයේ තිබුණා වූ අනාගත උපතගෙන දෙන්නා වූ හේතු සියල්ල බිඳුවට බස්සනු ලැබුවා. මමත්‍රේ ශූන්‍ය වී ගියා. අන්න ඒ මමත්‍යේ ශූන්‍ය වී යම් යන්නේ මේ ධර්මයේහි සරණින් ධර්මයේ අධිපති බව පිළිගැනීමෙන්. දැන් ඔබ ධර්මයෙන් තේරුම් ගත්තේ නැති කෙනෙක් නම් පුතග්ජන කෙනෙක් නම් ඔබ තුල තියෙන්නේ නিত্য සුඛාත්ම සංකල්පය. ඔබ පාසල් අධ්‍යාපනයේ හෝ විභාගයේදී සංස්කාර අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ඉගෙන ලියලා ඇති. ඒක ප්‍රායෝගික නෑ හැම වචනෙන් පාඩම් කරගත්තට. ඔබ පුතග්ජන ස්වභාවයෙන් නම් ඉන්නේ ඔබ හැම සිද්ධියකදීම මේ ලෝකේ බෙදා ගන්න ලබනවා ළමා කාලයේ පටන්ම කැමැති අකමැති ආකාරයට ප්‍රියා ප්‍රියා ආකාරයට මේ බෙදා ගැනීම තුල තමයි අල්ලා ගැනීමයි ප්‍රතික්ෂේප කිරීමයි දෙකම අල්ලා ගැනීමක් බවට පත් වෙන්නේ ඇලීම බවට පත් වෙන්නේ ගැටීම බවට පත් වෙන්නේ ඇලීමේදී ඇලීම සමග මුලාව හැදෙනවා ගැටීමේදී ගැටීම සමග මුදාව හැදෙනවා අපි කියනවා ඒකට ලෝභ මෝහ නැත්තම් ද්වේෂ මෝහ කියලා දැන් ලෝභයේදී මමයි ලෝභය ද්වේෂයේදී ද්වේෂය දෝෂයයි මම කිස්ලොම් නේද ශරීරය නෙමෙයි අන්න ලෝභයේදී ලෝභේ රූපස්තම්භයයි ඒ ලෝභය හඳුනා ගන්න එක වේදනාස්කන්ධයයි මේ විඳින එක වේදනාස්කන්ධයයි හඳුනා ගන්න එක සංඥාස්කන්ධයයි ඒට බැඳෙන එක සංකාරස්කන්ධයයි ඒ විශේෂයෙන් දැනගන්න එක විඥානස්කන්ධයයි එහෙනම් චිත්තචෛසික නම් එතනම හට ගන්නව යරුණාම තව පහටවත් යන්නේ කොහොමද මේ එහෙම් මෙහාට යන කතා බුදු සමය කතා කරන්න එපා හටගත්ත ගමන් නැති වෙනවා නමුත් හේතුවක් ඉතුරු වුණොත් යලි හේතු හමුවන විට ඵලය හට ගැනීමට අවශ්‍ය හේතුවක් සිතේ సంతානෙ ඉතුරු වෙන එකට තමයි මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ. ඒකට අවිජ්ජාපච්චය සංඛාරා තුල මම කෙනෙක් නැහැ කියන වචනේ භාවිතා කරන්න එපා. අවිජ්ජාපච්චය සංඛාරා තුල මම කියන මුලාව තිබෙන නිසා තමයි මෙලොවින් පරලොවට ජරා මරණ යෑමක් පැවැත්මක් සිදු වෙන්නේ. විඥානයක් යනවා කියන කතාව ගන්න එපා. විඥාන කියන එක දන්නේ නැති නිසා හැම කියන්නේ. විඥානය කියන්නේ ඇසෙන් රූපේ පේනවට චක්කු විඥානය කියනවා. කනෙන් ශබ්ද ඇහෙනවට සෝත විඥානය කියනවා. සිතෙන් අරමුණක් වෙනවට මනෝ විඥානය කියනවා. ඒක එතනම නැති වෙනවානේ. නැති වෙනවා නම් යලි හට ගන්නෙ කොහොමද? යලි හට ගන්න නැත්නම් හලි හට ගන්නෙ කොහොමද? මෙන්න මෙතන රහස තියෙන්නේ. යලි හට ගන්න ඉතුරුවන්නේ අවිජ්ජාපත්‍ය සංඛාරා තුලයි. යලි හට ගන්න ඉතුරුවන්නේ අරමුණු රසයේදී නිතිසුකාත් සංකල්පයේ ක්‍රියාත්මක වුණොත් එවිට උඩින් ලියන බිලෙහි යට කාබන් කොලයක් එවිට කාබන් කොලෙහි අර සියල්ල ලියවෙන්නාසේ මේ චිත්තසංතානෙහි චේතනා මූලික කොටගෙන ඒකට අපි කතරදාන මනසාචි පදුච්චේන කියලා කියනවා යලි එබඳු දෙයක් හට ගැනීමට පුළුවන් හේතුවක් ඉතුරු වෙනවා මේක තණ්හානසය මේක කර්ම රැස් කිරීම කියලා කතා කරනවා මේකට සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා යලි දැන් සිදු දේම සිදුවීමට පුළුවන් හේතුවක් තමාගේ පෞද්ගලිකත්වය තුළ අවකාශ වීම. ඒක සිදුවෙන්නේ ධර්මයේ සරණ නිසා නෙවෙයි. ඒක සිදුවෙන්නේ අනාර්ය පුද්ගලයෙක් තුළ ඒ මම වගේ මගේ ආත්ම සංකල්පයේ රජාන නිසා සාහය පිළිගැනීම. ඒ සත්‍ය වශයෙන් පිළිගැනීම තුළ. මේ නිසා බුදු පියාණන් වහන්සේ මේ නিত্য සුඛාත්ම සංකල්පයෙන් කර්ම රැස්වීමෙන් සසර යන ගමන නිමා කරන්නට කර්ම රැස්සන හේතුව රැස් නොවෙන්නට කර්ම රැස් නොවින් නිමා වෙන්නට පුළුවන් ක්‍රමයක් හදන්න ඕන. දැන් මට මතක් වෙන හොඳ උදාහරණයක් තියෙනවා. මේක මම සමාජයේ ඉදිරිපත් කරපු පෞද්ගලික දෙයක්. ඇතැමුන් පෞද්ගලිකව මේ ක්‍රියාකලාපයේ අත්හදා බලනවා කියලා මට කිව්වා. ගමනක් යන්නේ කොහොමද? පාමාරු කරන්න වෙනවා. අපි ඉන්නේ පාද දෙකක් තුල. දැන් මේ සඳහා මා උපයෝගී කරගත් ධර්මතාවය මතක් කරන්නේ ඔබට යලිත් මේක ඔබ තේරුම් ගන්න. දරුවෙකුට දෙනවා ගඩොල් කැට තුනක්. දරුවාට කියනවා ගඩොල් කැට දෙක උඩ වාඩි වෙන්න කියලා. ඉතුරු එක එළියෙන් තියලා තියෙනවා. දැන් ඔහුට දෙනවා දිනුම් කනුවක් නැත්තම් කෙලවරක්. ඔබ මේ ගඩොල් කැට වලින් බහින්න නැතුව ඉදිරි ගමන යන්න කියනවා. දැන් දෙකක ඉන්න නිසා ඔහුට ඒ දෙකෙන් ඒ දෙක ගන්න බෑ. නමුත් ඉතුරු එක ඉස්සරහින් තියන්න පුළුවන්. තියලා පිටිපස්සේ තියෙන කකුල ඒකට මාරු කරන්න පුළුවන්. පිටිපස්සේ තියෙන කකුල පිටිපස්සේ ඉඳලා වර්තමානයේ හරහා අනාගතයට තියෙන එක තමයි කකුල මාරු කරනවා කියන්නේ. දැන් එහිදී පිටිපස්සේ කකුල මොකද උනේ හිස් වුණා. දැන් අතීතයට ගියේ මොකද්ද වර්තමානය. දැන් අර අතීතයේ ඉතුරු වුණ කොටස ආයෙත් අරගෙන වර්තමානයේ හරහා ඉස්සරහින් තිබ්බේ නැත්තම් ඊළඟ කකුල තියන්න පුළුවන්ද? නිරන්තරයෙන්ම අතීතයෙන් සිට වර්තමානයට එන වර්තමානයෙන් ඉදිරියට තැවීම තුළ තමයි පියවරෙන් පියවර මේ කෙනෙකුගේ ගමන යන්නේ. සත්‍යාගෙත් මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තැවීම නැමැති මේ ක්‍රියාකලාපය තුළ තමයි සත්වයේ සසර ගමන ඇවිදින්නේ. ඒක අතීතෙන් වර්තමානයේ අනාගතයේ කියන එක අතීතෙන් කියන්නේ අතීත ජීවිතේ වර්තමානයේ කියන්නේ මේ ජීවිතේ අනාගතයේ කියන්නේ අනාගත ජීවිත කියලා ගන්න එපා. දැන් සිදුවෙන අරමුණකදී අතීතෙන් ගන්න කොටස තමයි තරහ වෛර කෝසේ කියලා කියන්නේ තිවිලාප නිසා. වර්තමානයේ විඳින එකට තමයි වර්තමානයේ කියන්නේ ආපහු ගන්න හිටපන් මම ඔබට හොඳ වැඩක් කරන්නම් කියලා හිතන එකට තමයි ඉදිරියට තියනවායි කියලා කියන්නේ. එක මොහොතේම මේ අතීතෙන් ගැනීමත් වර්තමානයේ විඳීමත් අනාගතයට තැවීමත් කියන එක අසුතත් පුතක් ජන භාවය තුළ සිදු වෙනවා. මේ අපි හඳුන් කළා වූ ලෝකාධිපත්‍ය තුළ සහත්ආධිපත්‍ය තුළත් මේක සිදු වෙනවා. මොකද ඔවුන් තුළ ස්කන්ධ පංචකයාගේ උපදින් මැරීම නම් වූ ධර්මතාවය නැති බැවින්. එතකොට කෙනෙකුගේ ප්‍රතිසන්දි සිදු වෙන්නේ ස්කන්ධ පංචකයාගේ උපදින් මැරීම වටහා නොගැනීම තුළ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම තුළ. නමුත් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළත් ඔහු ළඟ සිදුවන්නේ ස්කන්ධ පංචකයාගේ උපදින් මැරීමයි. දැන් එතකොට දැන් ඔබට වැටහුණා නම් මේ ගමන යන්නේ අතීතයෙන් අරන් වර්තමානය හරහා ඉදිරියට පැමිණෙමින් කියලා. ඒ ගමන නිමා කරන්න නම් මොකද කරන්න ඕන? අතීතයෙන් ගන්නත් ඕන, වර්තමානයේ නිමා කරන්න ඕන, ඉදිරියට නොතබා. මෙන්න මෙතන මේ අතීතයෙන්ගෙන වර්තමානයේ අනාගතයට නොතබා නිමා වෙන ක්‍රමය තමයි සියලු සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය. ඒ පොතේ තිබිලා බෑ, පොත්ගොලේ තිබිලා බෑ, පාඩමට කටපාඩම් කරගෙන විභාගට ඉලලා බෑ. ඒ වර්තමාන මොහොතේදී ඔබ භාවිතා කරන්න ඕන දෙයක්. දැන් ඔබ ජීවත් වීමේදී වෙන දන්න කාලයේ ඔක නිත්‍ය සුඛය ආත්මයි කියලා කීයක ආයකතු කරේ නැහැ. ඒ අරමුණට ඇලෙනවා නම් ගැටෙනවා නම් එතන සිද්ධ වෙන සංකල්පයට තමයි බුදුන් වහන්සේ නිත්‍ය සුඛාත්ම වෙනවා දාලේ. දැන් ඒ නිත්‍ය සුඛාත්ම සංකල්පයේ කියන්නේ කර්ම රැස් වෙන මාර්ගය විනා කර්ම අස් වෙන මාර්ගය නෙවෙයි. එයයි මා මුලින් මතක් කළේ මේ අත්තාදිපත්‍ය සහ ලෝකාදිපත්‍ය කියන දෙක අයිති වෙන්නේ දසවස්තුක සම්මාදිච්චයට පුද්ගල සංවරයට. ලෞතර දහම් පසක් කොටගෙන නැහැ වුන්. අන්න දැන් මේ යම් දෙයක් ඔබට පස්දොරෙන් හෝ මනෝද්වාරයෙන් හෝ එහෙම නැත්නම් තවත් ආකාරයෙන් වර්තමානයේ තේවිද ඒ එන ඕනෑම කාරණයකදී එයට ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒ බාර ගන්නවා නම් ඒ එන අවස්ථාවට ඔබට අතීතයෙන් බලපෑමක් කරනවා නම් ඒ කියන්නේ ඔබ විසින් සිතේ එකතු කරගත්තා වූ අඩුපාඩුවක් ඇදයක් දොස්පස් මොකක් හරි කාරණයක් සිතට අරගෙන සැකයෙන් බලනවා නම් ඔබට පෙනෙන්නේ වර්තමාන සිදුවීම නොව ඔබ විසින් අතීතයේ හිතට එකතු කරලා දීපු කාරණා. මේ නිසා එතන සිදුවෙන සිදුවීම සමග ඔබට මධ්‍යස්ත වෙන්න බැරුව යනවා. සිදුවීම සිදුවීම එක්ක සමග එක්ක ගැටෙන්න වෙනවා, එක්ක ඇලෙන්න වෙනවා. අන්න මේ සිදුවෙන සිදුවීමට තමයි අටලෝ දහම කියලා කියන්නේ. වර්තමානයේ සිදුවන ඕනෑම දෙයක් එය පිළිගන්න බැරුව විඳින එකට තමයි ඇලීම සහ ගැටීම කියලා කියන්නේ, දුක් විඳිනවා කියලා කියන්නේ. යමක් සිදුවෙනවා නම් ඒක අපට පාලනය කරන්න බෑ. අපටේ සිද්ධිය හමුවේදී ඊට අදාළ පිළිගැනීමක් ප්‍රතික්ෂේප කිරීමක් ඇලීමක් ගැටීමක් නැතුව උපේක්ෂාසහගත වෙන්න පුළුවන් වුණා නම් ලෝකෙ මොනවා සිදු වුණත් අපට ඒ තුළ ඇති වෙන බලපෑමක් නැහැ. මේ බලපෑමට කියනවා විඳවනවා කියලා. ඒ නිසා පාර යන කෙනෙක් නිකන් වචනයක් කියන ගියත් ඒකේ තියෙන ගීත ඛණ්ඩයක් නිසා අපි හිතර ඉදව ගන්නවා අපට එනම් පදයක් කියවයි කියලා. ඔහු එහෙම කියලා නැහැ. ඔහු නිකන් ගීතයක් කියන්නේ ඇත්තේ. අන්න ඒ වගේ බාහිර සිදුවීමේ අපට සම්බන්ධ කිසිවක් නැහැ. නමුත් අපි ඒ අපේ සිතින් උපදවාගෙන බාරගෙන විඳවනවා. මේ නිසා මේ පස්දුර ලබාගත් මිනිසාට බාහිර ලෝකයේ සිදුවෙනා වූ දේවල් නිසා තමන්ට අයිති ප්‍රත්‍යක්ෂ පෞද්ගලිකත්වයක් තිබෙන නිසා විඳවන්ට සිදු වෙලා තිබෙනවා. විඳවනවා කියන්නේ විඳිනවනේ, මතක තියාගන්න. එතකොට එහිදී තමයි කම්පනය, කම්පාව ඇති වෙන්නේ. ඒකට තමයි බුදු පියාණන් වහන්සේ සත්වයා දුක් විඳිනවා කියලා කියන්නේ. මේ විඳවන එක යම් තැනක දුකක් නම් එතනදීම ඒ විඳවීම නැතිවීමටයි දුකින් මිදීම කියලා කියන්නේ. ඒක කොහොමද සිදුවෙන්නේ? ඒක සිදුවෙන්නේ අර දොස්බස් කියපු මනුස්සයාගේ කටමෙරි කරපු එකෙන්ද? ඔහුගේ කට රිබ්බත් දැමීම තුළින්ද? අටලෝදාම දේවල් සිද්ධ වෙන්න එපා කියලා අතර කිරීම තුළින්ද? නැහැ. මේ වර්තමානයේ සිදුවෙන සිදුවීම් ඒ වට හේතුඵල වශයෙන් බලපාන බැවින් අපට ඒවා පාලනය කළ නොහැකි, නැවැත්විය නොහැකි. අප ඒ වට අදාළ ඇලීමක් ගැටීමක් අප තුළ රෝපණය කරගත් බැවින් තමයි අපට ඒව නිසා කම්පණය හටගන්නේ. මම මෙහෙම මතක් කරනවා. දුර යන බස් රථයක රෝදෙහි ඇලුනයි කියලා හිතන්න චුයින්ගම් එකක්. දැන් ඉතින් ඒ රවුමක් කැරකෙන වාරයක් ගානා චුයින්ගම් එක වදින්න වෙනවා නේද තාරපාරේ. ගමන කෙලවර වෙනතුරුම චුයම් ගමකට තැලි තැලි පොඩි වෙන්න සිද්ධ වෙනවා නේද, ගැලවෙන්නේ නැහැ නේ. බැරි වෙලාවත් චුයම් ගමකට රිදෙනවා, එහෙමනම් කී වාරයක් රිදෙයිද? ඒක අවිඥානික සාරි දෙන්නේ නැහැ. නමුත් අර පොළවේ වදින පාරයක් වාරයක් ගානේ ඒක තැලෙනවා. අන්න ඒ වගේ මේ ලාභාලාභ සැප දුක්ෙන් දාපු සංසාර උපදින වාරයක් වාරයක් ගානේ අපි විඳිනවා. ඒ ධර්මයේ සරණ නැති නිසානේ. මේ නිසා මොකද වෙන්නේ? විඳීමේදී යලි හේතු ඉතුරු වෙනවා. නැත්තම් ඉස්සරහට gadul කැටේ තිබීම වගේ පස්සේ ගන්න හේතුවක් ලෝභ මෝහ ද්වේෂ මෝහ වශයෙන් ඉතුරු වෙනවා. ඒ ධර්මයේ සරණ නැති බැවින්. දැන් මෙතන තේරුම් කරගන්න ඕන කාරණාව තමයි. එහෙමනම් ධම්මාදිපච්ච කියන්නේ. අන්න අප මේ ගමනේදී ඉදිරියට තබන ක්‍රියාකලාපයක් සිදු වෙනවා නම් කෙනෙක් ගාව සිට ඇතුළට සැඟවෙන්න තණ්හානසය එබඳු සිදු වෙන කිසිදු තැනක භාවනාවක් නැහැ. ඉදිරියට තබන හේතු ඉතුරු නොවි නිමා වෙනවා නම් වර්තමාන මොහොතේ අතීතයෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට නොතියා නිමා කරනවා. මේ තමයි පටිලෝම පටිච්චසමුප්පාදය බුදු පියාණන් වහන්සේලි කරගත්තා. එහෙනම් එතන සිදු වෙන සිද්ධිය තමයි නිමාව හෙවත් අනිත්‍ය දුක්ඛානාත්ම. ඒ කියන්නේ සිදු වෙන සිද්ධිය මම කොට ගත්තේ නෑ, මගේ කොට ගත්තේ නෑ, මගේ ආත්මේ කොට ගත්තේ නැත්නම් ඇති වුණ දේ නැති වෙන්නේ අනාගතයට හේතු නොතබා. මෙන්න මේ தත්වයයි අප විසින් සසර දුකින් මිදෙන්නට කළ යුත්තේ කියන කාරණාව වැටහෙන තුරු ඔබ ධර්මශ්‍රවණය කරන්න වෙනවා. ධර්මයේ වැටහුණු පුද්ගලයාගේ මේ ඉදිරියට නොතැබීමේ ක්‍රියාදාමයේ ආරම්භ වෙනවට තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. එතනින් එහාට ඔහු මේක රැස් කිරීම වෙනුවට අස්කිරීම ආරම්භ කරනවා. එතකොට තමයි ඔහුගේ මමත්වයේ නිමාව දකින්නේ. ඒ මම නම් වූ මුලාවේ නිමාව වූ විතයි ප්‍රතිසන්දි නැත්තේ අර දසවස්තුක සම්මාදිට්ඨිය මම නම් වූ මුලාව තිබෙන බැවින් ශරීරයේ නොවන බැවින් මම යන්න අර හේතු වලින් හට ගන්නා විට. දැන් මේ පිළිබඳව පඨම සාදුති බික්ක සූත්‍ර සවන් දීලා තියෙන අය දන්නවා, මා ඉදිරිපත් කරලා තියෙන දහම් පාඨය සවන් දුන් නැති අය තේරුම් ගන්න යංකෝ බික්ක යනසේති. අන්න ඔබ අරමුණු රසයක් විඳීමේදී අරමුණු රසේ නතර වුණාට යලිත් ගන්න ඕන කියන හැඟීමෙන් ලෝභ මොහ මූලිකව දේශ මූලිකව තිබ්බනම් ඒකට කියන අනුසේති කියලා. තිරපු එකකින් හට ගන්න එකට තමයි තේන සංකම් ගච්ඡති මම හට ගන්නවා කියලා කියන්නේ. තියප එකක් නැතුව වර්තමාන හේතුඵල වශයෙන් හට ගන්න විට එතන මම කියන මුලාව නැහැ. එනිසා මේ මම කියන මුලාව පිළිබඳව වරද්ද ගන්න එපා. ඒක නැති වූ විටයි ප්‍රතිසන්දි නැත්තේ, මුලාව ඇති විට උන්ට ප්‍රතිසන්දි තියෙනවා. ඒක දසවස්තුක සම්මාදිට්ඨියේ. අරි සම්මාදිට්ඨියේදී මේ ප්‍රතිපදාව තේරුම් ගත්තාම දැන් ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ වර්තමානයේ ඉන්නේ gadul kata දෙකක් උඩ වගේ වර්තමාන අරමුණේ ඉන්නේ. ඊළඟ අරමුණු රසය ඔබට විඳින්න ලැබෙනවා ජීවත් වෙනකොට මොකක් හෝ කටයුත්තක් නිසා. ඒ අරමුණට මුලා වී පරණ රසයක් විඳ අලුතින් විඳ යලිත් විඳින්න තැත්නම් කියලා ඉදිරියට තියන්නේ නම් ඒ කියන්නේ ඔබ සසර ගමන යන්න හේතු තවදුරටත් ඉතුරු කරනවා. ඒ මම හට ගන්න හේතු තියෙනවා. මේක මම කියලා කෙනෙක් නෑ කියලා අල්ලගත්තත් ඒකත් මම බවටපත් වෙනවා. කයේ මම නෑ කියලා ගත්තත් මම බවටපත් වෙනවා. එනිසා එවඳු සූත්‍රයක් පවතිනවා මායකට සඳහන් කරලා තියෙන මූලපරියාය සූත්‍රය කියලා. ඕනෑම මෝඩයෙක් අල්ලගන්න ඕනෑම මෝඩ සංකල්පයේ සිට නිර්වාණය දක්වාම උත්ක් යන පුද්ගලයා අල්ලගත්තාම නිර්වාණයත් මම වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ කාරණේ තේරුම් අරගන්න. තේරුම් ගත්තාම ඔබේ සිත තුළ අධිපතිකම් පවතින්නේ ඊට පස්සේ මේ අනිදුක්ඛානාත්මය නැමැති ධර්මයේද. ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි රහත් වෙනවා කියන්නේ සීට 100ක්. එතකල් ඔබට සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගයක් තියෙනවා. වැරදි හදන්න පිරිය කරන්න ඕන අවශ්‍ය නිසා තමයි. මෙන්න මේ ක්‍රියා ධර්මයේදී තමයි මේ සඳහන් කරන්නේ ධම්මාදි පච්චේය. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වීම තුළ අන්න අරමුණු එනවා, අරමුණු හඳුනා ගන්නවා, අරමුණු නැති වෙනවා, එතන අනිත්‍ය සිදු වෙනවා, ඉදිරියට තබා නැතිවන්නේ. අන්න ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් බැවින් ඉදිරියට හේතු නොතබා නිමවන විට එතකොට ඒකට තමයි කියන්නේ ලෞතුරු බුද්ධහම පසක් කොටගත් බැවින් යලි උපතට හේතු සිදු නොවන ඕන බව. එනිසා මේ ධම්මාදිපච්චේ සීට 100ක් තියෙන්නේ බුදුන් රහතුන් ළඟ විතරයි. ධම්මාදිපච්චේ ආරම්භය තමයි සෝවාන් වීම සකෘදාගාමි අනාගාමි දක්වා එක සම්පූර්ණ කරන්නට වෙනවා. ධම්මාදිපච්චේයක් නැහැ පෘථග්ජන කිසිවෙක් ගාව අවුල් ළඟ තියෙන අත්තාදිපච්චේ හොලෝකාපත්තිදිපච්චේ. එනිසා ආර්ය මාර්ගයේ නොයැටෙන පුද්ගලයන් සංවර කිරීම සඳහා අත්තාදිපච්චේ සහ ලෝකාදිපච්චේ කියන දෙක තියෙන්න ඕන. නමුත් යමෙක් ධම්මාදිපත්‍ය තමන්ගේ පිළිසරණකට ගත්තොත් ඔහු ළඟ අත්තාදිපත්‍ය සහ ලෝකාදිපත්‍ය දෙකක් පවතිනවා. ඒ ඉබේම සිදුවෙන දෙයක්. ඒක ඉබේම සිදුවෙන දෙයක් අර පවට බය නිසා සිදුවෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ධර්මතා තුන ඒ බුද්ධිමතුන්ගේ යහපත සඳහා මේ සමාජයේ පවතිනට වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය නම් බුද්ධෝත්පාදයක ඉපදෙන සද්ධර්මයේ හමු වුණ පුද්ගලයා මේ ධර්මාදිපත්‍යට එන්න වෙනවා. ඒ ධර්මාදිපත්‍යයෙන් නැවත උපත සඳහා තියෙන හේතු නිමාන විට ඔහුට අන්න අර විඳවීම කියන කාරණේ නැහැ. එවිට ලෝකෙ සිදුවෙන ඕනෑම දෙයකදී ඔහුට ඒවා අල්ලා ගැනීමක් ගැටීමක් නැති බැවින් ඔහු නිවිල සැනසීලා ජීවත් වෙනවා. එකම සිද්ධියකදී ඒ සිද්ධිය නිසා ඇලෙන්නේ ගැටෙන්නේ පෘථග්ජනයා ඒ සිද්ධිය ඇලෙන්න ගැටෙන්න දෙයක් නැතුව නිවන් තියෙන්නේ මේ ධර්මාදිපත්‍ය ලබා ගත්ත කෙනාට. ඒ නිසා ඔබට මා කියනවා ඔබ ඔය මොනිසෙක් වශයෙන් නිපදිලා ඔබට පේන ඔය සංකල්පය තුළ ඔය ඔබ දකින දේවල් වල සැප තියෙනවා කියලා ඔබ හොයන්නේ නිවන්. නමුත් ඔබට හම් වෙන්නේ මොහොතකින් ඇති වී නැති වෙන පුංචි සෝයක් විතරයි. ඒකත් ඔබට ඇලීමක් නිසා යලි ගන්න හේතු ඉතුරු කිරීමෙන් යලි ගන්න සිදු වෙනවා. නමුත් ඔබට මේ වරද හදා ගන්න පුළුවන් නම් මේ සත්වේ පුද්ගලයේ මෞකසේ ඉඳලා බිහි වෙන තැන දක්වා මේක යනවා කියලා හිතන් ඉන්න එක වෙනුවට දැන් සිදු වෙන්නේ ස්කන්ධ පහෙන් පහට ඉදීම ඇරීම කියලා. ස්කන්ධ පහෙන් පහට හදන්න පුළුවන් නම් ඒ හදන්නේ අල්ලා නොගැනීම නම් වූ අනිත් දුක්ඛනාත්ම සංකල්පයේ තෙන්න භාවිතා කිරීම තුළින්. මේ සඳහා මා ඔබට ඉදිරිපත් කරනවා පුංචි දෙයක්. මේ දැක්ම දියුණු වෙන එකට තමයි හිතවතුනි පින්නතුනි සිහිය වැඩෙනවා සතිපට්ඨානය වැඩෙනවා කියන්නේ. ඒ වැඩෙන විට තමයි හේතු ඉතුරු නොවීමා වෙන්නේ. අන්න එතකොට ඔබට මේ මාර්ගයේ යන්න සැනසීම උදා වෙනවා වැඩි වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ ලොවට නිර්දේශ කළ ගැඹුරුම දේ තමයි ධර්මාධිපත්‍යය. ඒ ධර්මාධිපත්‍යයේ සරණ ඔබේ සිතට අරගෙන ධර්මාධිපත්‍යයේ සරණින් ඔබට මෙලොව වශයෙන්ම මේ අටලොව දහමේ කම්පණයෙන් මිදී නිවි සැනසී ජීවිතයක් ගත කරන්නට මෙම ධර්මානුශාසනාවද උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් අදත් ධර්මදේශනාව සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.